ආර්යෂ්ටාංගික මාර්ගය තුළින් නිරෝධ සමාපත්තිය ප්‍රත්‍යක්ෂ කරන්නේ කෙසේද කියන කාරණාව තමයි දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙච්චර කාලයක් සම්මාවෙන් දකින්න එක, සම්මාවෙන් අසන එක, සම්මාවෙන් කතා කරන එක, සම්මාවෙන් ඇසිරෙන එක, සම්මාවෙන් සිතන එක ගැන අපි කතා කරලා තියෙනවා. අද අපි ඒක කතා කරන්නේ නැහැ. හේතුව සංසාරයේ ගොඩාක් වඩලා තියෙන්නේ මොනවද? ඒක තමයි අපිට දැන් වඩන්න ඕනේ. එතකොටයි Nirodha ඇති වෙන්නේ. එතකොටයි අපේ සිත රාත් බවට පත් වෙන්නේ. සංසාරේ වඩලම නැති එකක් වඩනවා. ඒක අර පොල් කඩන්න බැරි මනුස්සයාට පොල් ගස් යවන. කොමරි මනුස්සයා බඩගාගෙන උඩ ගිහිල්ලා කඩන තරමක් කඩන්නේ කුරුම්බා. ඇයි ඒ මනුස්සයා පොල් අඳුරන්නේ නැහැ? පැයිච් එක තෝරන්න බෑ. ජීවිතේ කවදාවත් පොල් කඩලා නැහැ. එහෙනම් සංසාරේ ගොඩාක් වඩලා තින්නේ මොනවද දන්නවද? අනිත් අයගේ අඩුව දකින්න එක. ඕම් වැරදිච්ච තැන. මේ සම්බුද්ධ ශාසනය 2600ක් වෙලත් තාම සම්මාදිට්ඨිය පාල නොවුනේත්, මාර්ගඵලයක් ඇති නොවුනේත්, රහත් වෙන්න බැරි වුනේත්, ඉපදීම නවත්ත ගන්න බැරි වුනේත්, මේ සේනම ප්‍රශ්න වලට එකම උත්තරයයි අනුන්ගේ අඩුව තමයි දැක්කේ. අසුවලා මේමයි, අසුවල් හාමුදුරුව මේමයි, අසුවලා මේ විදිය කෙනෙක් මේම අනුන්ගේ හඩුව දකින්න තාක්කල් එයාගේ මාර්ගය වැඩෙන්නේ. දැන් අපි ආර්යෂ්ටාංගික මාර්ගයෙන් ඒක නිවැරදි කරන්න යන්නේ. ඒක නිවැරදි කරනවා. ආර්යෂ්ටාංගික මාර්ගයේ වඩන්න පුළුවන් ක්‍රම 31ක් තියෙනවා. ප්‍රධාන ක්‍රම. ඒකේ එක ක්‍රමයක් තමයි සම්මාවෙන් දකින්න ක්‍රමය නෙමෙයි. ඒ සම්මාවට ප්‍රතිවිරුද්ධ පටිසෝතගාමීව දකින්න ක්‍රමය. කෙනෙක් ටිකක් අසංවර ඇසිරෙනවා. අසංවරව මට පේනවා මගේ දෝෂේ, උන්වහන්සේගේ දෝෂයක් නැහැ. උන්වහන්සේ යාපත්‍ය ඇසිරෙනවා. දැන් චුල්ලපන්තක රාතන් වහන්සේ වතුර උඩින් වක්කඩෙන් පැන්නේක අසංවරද? නැහැ. රාතේ. හැබැයි බලන කටිය අසං එයාටයි පේන්නේම. රාතන් වහන්සේට අවතක් නැහැ. එහෙනම් දැන් අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපි සංසාරයේ අපේ තියෙන ලොකුම දුර්වලකම, රාත් වෙන්න බැරි වෙච්ච දුර්වලකම නිවැරදි කරන්න අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කමඨාන කොට වඩිනවා. පටිසෝතගාමී ආර්ය අෂ්ටාංගික මාර්ගය. අනිත් පැත්තට දකින්නේ මේක. අනිත් පැත්තට කිව්වාම යම්කිසි භාණ්ඩයක මූණත තියෙනවා, ඒකේ පිටිපැත්ත පේන්නේ. පිටිපැත්ත තමයි දැන් දකින්නේ අපි. පිටුපස. එහෙනම් කොහොමද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටිසෝතගාමී වඩන්නේ කියලා කිව්වම කවුරු හරි කෙනෙක් කියලා ඕපදූපයක් කියනවා. උන්වහන්සේ යම්කිසි යාපත් දෙයක් කියන්නේ. හැබැයි මට ඕපදූප වාගේ ඇහෙනවා. මගේ දෝෂයක්. මගේ සම්මා සෝතය තුල මම වැඩිපුරම අරන් තින මිත්‍යා සෝතය. මගේ මිත්‍යා සෝතය නිසා මේම ඇහෙනවා. හැබැයි උන්වහන්සේ කියන්නේ සම්මාවක්. උන්වහන්සේ කියන්නේ සම්මාවක්. අනේ අර හාමුදුරුව කිසිම සීලිය මොකවත් නැහැ. එහෙම හිතෙනවා. උන්වහන්සේ සිල්වත්. මගේ තින දුස්සීලයට මට එහෙම හිතෙනවා. ඇයි දන්නේ මේගොල්ලෝ පිළිවෙලට නැති. ඒගොල්ලෝ පිළිවෙලට ඉන්නවා. මගේ තින අසංවරකම නිසා මට එහෙම දැනෙනවා. හැම දෝෂයක්ම මන් තුල තියෙනවායි කියලා හිතනවා. අර කට්ටේ කිසිම මොහොතකලා දකින්නේ නැහැ. චෝදනා කරන්නේ නැහැ. විවේචනය කරන්නේ නැහැ. අපහාස කරන්නේ නැහැ. අවතක් සේරු කරන්නේ නැහැ. මේක පටිසෝතගාමි චින්තනය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අර අටම මේ විදිහට වඩනවා. එහෙනම් දැන් අපේ නෙතට ගැටෙන හැම දෙයක් තුලම දෝෂයක් නැහැ. මන් තුල දෝෂ තියෙන නිසා ඒවා අඩුවට පේනවා මට. වැරදි ලෙස පේනවා. ඒවා අසත්පුරුෂ ක්‍රියාවාගේ මට පේනවා. ඇයි මගේ තුල මේ හඩුව තියෙන්නේ? මෙන්න මම රාත් වෙලා නැති නිසා. මේ ආකාරයට හැම චෝදනාවක්ම තමන් පිළිගන්නවා. එහෙම පිළිගත්ත රාතේ කිටියා බොහොම පොඩි කෙනෙක්. කට්ටියල කියන බලන්නකෝ, බොහන්සේ අතුගාලා නැහනේ. උන්වහන්සේ නෙමේ අතුගන්නේ වෙන කෙනෙක්. ස්වාමීනි අවසරයි, දැන් අතුගානවා. අනුන්ගේ බරද පිළිගන්නවා. පිළියරක නතු ගන්නවා. ඔබ වහන්සේ බලන්නකො, දානශාලාව පිරිසිදු කරලා තිනවා. හරියට පිරිසිදු වෙලානේ. ස්වාමිනී සමා වෙන්න, දැන් පිරිසිදු කරනවා. කවුද වෙන ස්වාමීන් වහන්සේ නමක් එක කරලා තියෙන්නේ? උන්වහන්සේ වරද පිළිගන්නවා. බලන්න ඔබ වහන්සේ බොමලුව අමදිලා නැහනේ. වෙන කෙනෙක් අමදින්න ඉන්නේ. ස්වාමිනී සමා වෙන්න, දැන් අමදින්න. අමදිනවා. බොහොම ශ්‍රේෂ්ඨ උත්තමෙන්. ඒ කියන්නේ පටිසෝතගාමි චින්තනය. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල කිසිම කෙනෙක් අඩුවක් දකින්නේ නැහැ. හැමදේම මගේ අඩුව කියලා නියතමානීව පිළිගන්නවා. අවංකවම පිළිගන්නවා. එයා යටහත් පාත්කම ගුණයක් ලෙස සංසාරේ අනන්ත වඩපු කෙනෙක්. ඒ රාතන් වහන්සේගේ කමඨාන තමයි අපට ගැළපෙන කමඨාන. ඒ කමඨාන අපි වඩනවා. එහෙනම් පේන දේවල් එකක්වත් අඩු නැහැ. වැරදි නෑ. මගේ අඩුව නිසා මට එහෙම පේනවා. වරද මම පිළි අරගෙන ඒ කරන කෙනාව නිදාස් කරනවා. එයාව සම්පූර්ණයෙන්ම අපි නිදාසෙ යන්න අරිනවා. ඒ නාම රූප වලට චෝදනා කරන්නේ නෑ. ඒවා උපාදානය කරන්නේ නෑ. ඒ ඔක්කොම නිදාස් කරලා අරිනවා. අර පක්ෂියේ කූඩුවෙන් අරන් එළියට අරිනවා වාගේ. ඇයින කිසිම කෙනෙකුට අපි දොස් කියන්නේ නෑ. මගේ අඩුව නිසා මට මේම හැයෙන්නේ. ඒ වරද තමන් පිළිගන්නවා. කෙනෙකුගේ ඇසිරීම දැක්කාම ඒ ඇසිරීමට කිසිම දෝෂයක් කියන්නේ නෑ. මගේ අඩුව නිසා මට එහෙම පේනවා. මම හිතනවා උන්වහන්සේ එහෙම ඉන්න ඕනේ. මම හිතනවා උන්වහන්සේ මේ විදිහට ඉන්න ඕනේ. එහෙම බලාපොරොත්තු තියෙන නිසා ඒ අඩුව පේන්නේ. එහෙනම් මගේ දෝෂයක්. මගේ අඩුව නිසා. ඇයි මගේ අඩුව නිසා මේම හිතන්නේ? මන් තුල තාම රාත් වෙලා නෑ. රාත් ඵලේ නෑ. ඒ නිරෝධ සමාපත්තිය මන් තුල නැති නිසා මට මේම සිතෙනවා. නැත්තම් උන්වහන්සේලා ඒ වගේ කට්ටිය නෙමෙයි. උන්වහන්සේලා හරි ශ්‍රේෂ්ඨයි. මගේ සිත පිරිසිදු නෑ. ඒ නිසා මට එහෙම හිතෙනවා. මම එහෙම හිතනවා වාඩි වෙලා. අනේ හරහම්දුරෝ මේමයි මෙයා නෑ. උන්වහන්සේලා හරි ශ්‍රේෂ්ඨයි. මගේ සිත පිරිසිදු නැති නිසා මට එහෙම සිතවිලි පාළ වෙනවා. ඒ හැම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලම පටිසෝතගාමිව වරද තමන් පිට අරගෙන ඒ සියලුම දෝෂ තමන් ළඟ තියෙන්නේ. මේ ලෝකේ කිසිම නාම රූපයක දෝෂයක් නැහැ කියලා තමන් ඒ දෝෂය පිළිගන්න පුළුවන් නම්, තමන් ඒ වරදටපත් වෙන්න පුළුවන් නම්, නියතමානීව පිළිහරගෙන පච්චාතාප වෙන්න පුළුවන් නම් මාර්ගේ නිකම්ම වැඩෙනවා. මේක ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ පවතින පටිසෝතගාමි චින්තනය. කවුරු මොනවා කිව්වත් ඒ කිසිම දෙයක් වරදවා තේරුම් ගන්නෑ. මගේ ඇතුළේ කෙලස් තිනවා. ඒ නිසා මට හේම එකක් ඇයෙනවා. ඒ ඇයිච නිසා මට මේම එකක් උන්වහන්සේ පිළිබඳ හිතෙනවා. හැබැයි ඇත්තටම උන්වහන්සේ හේම කෙනෙක් නෙමෙයි. උන්වහන්සේව නිදාස් කරනවා, නිදොස් කරනවා, වරද තමන් පිළිගන්නවා. ඒ කමටාන පැහැදිලිද? ඔව්. එහෙනම් කිසිම කෙනෙක්ගේ අඩුවක් හිතන්නේ නැහැ. සමහර විට සීතලයි, මට පොරවන්න එකක් නැහනේ. අරුණත් හොඳට පොරවගෙන ඉන්නවා මාර වැඩේ. එහෙම හිතන්නේ නැහැ. එහෙම හිතන්නේ නැහැ. උන්වහන්සේගේ අඩුවක් නැහැ. උන්වහන්සේට ලැබිලා තියෙන උන්වහන්සේ පොරවනවා. මට පොරවන්න කුසල් නැහැ. මගේ අඩුව මම සංසාරේ ඒවා දීලා නැහැ. මම සංසාරයේ පූජාවල් කරලා නැහැ. ඒ වගේ සීතල ඉන්න කට්ටියට කබාය ගලවලා පොරවලා නැහැ. ඒ වගේ පින් කරපු නැති නිසා මට අද සීතල ඉන්න වෙලා තිනා. මගේ අඩුව. උන්වහන්සේ පොරෝගෙන ඉන්නවා. මට කිසිම දෙයක් දෙන්න එහෙම එලා දකින්නේ නැහැ. එහෙම කම්මන්තේ ඇසිරීමේ දෝෂයක් දකින්නේ නැහැ. මගේ අඩුව. මම පින් කරලා නැ, මම ඒ කුසල් කරලා නැ, සංසාරේ දීලා නැ, ඒ නිසා ලැබිලා නැ. මගේ අඩුව කියලා දැකලා සතුටු වෙනවා මිසක් එලා දකින්නේ නැ. මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පටිසෝතගාමිය හැම මොහොතක් ගානේ හතර ඉරියව්වෙම තමන්ගේ වරද දකිනවා, තමන්ගේ අඩුව දකිනවා, තමන්ගේ දුර්වලකම දකිනවා. ඒක නිවැරදි කරගන්නවා. කමඨාන පෑදිලිද? මොනවරි මේ කමඨාන වඩනකොට ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවද? අපෑදිලි තැන් තියෙනවද? දැන් ඉඳලා මුළු ලෝකෙම කිසිම කෙනෙක් වරදක් කරලා නැහැ. දුස්සීල ස්වාමීන් වහන්සේලා කවුරුත්ම නැහැ. කිසිම කෙනෙක්ගේ අඩුවක් නැහැ. ඔක්කොම මගේයි. මම රාත් වෙලා නැහනේ. මගේ තින කෙලෙස් වලට මට හේම දැනෙනවා, හේම පේනවා, හේම හිතෙනවා, හේම හැඟෙනවා. ඔක්කොම මගේ ප්‍රශ්න. ඒ මගේ අඩුපාඩු, මගේ දුර්වලකම්, මගේ තින මේ ඒ දෝෂ ටික මම නිවැරදි කරන්න ඕනේ. ඉවරදි කරන්නේ. ඒ ඔක්කොම අඩුපාඩු හදන්න ඕනේ. නිකම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දවසට දෙකකට වැඩෙනවා. පෞගියේ දවස්වල සමහර ස්වාමීන් වහන්සේලා සිල්වත් කියලා, සමහර ස්වාමීන් වහන්සේලාට සිල් නැ, දුසීලයි කියලා එහෙම එලා දැකපු අවස්ථා තියෙනවද? ඒක වරදක් නෙමෙයි. ඒක අනාවබෝධය නිසානේ. දැන් අවබෝධයක් තියෙනවා. දැන් කමඨානේ අනේ ස්වාමීන් වහන්සේගේ කිසිම අඩුවක් නැහැ. උන්වහන්සේ බේත් වළන නිසා රට වළඳන්නේ නැති. උන්වහන්සේට දායකයෝ කවුරුත් නැහැ. පීඨ වෙන්න විදියක් නැහැ. අසරණයි උන්වහන්සේට යන්නෙමක් නැහැ. ඒ නිසා උන්වහන්සේ ජාතුරු පල්ලන්නේ නැති. උන්වහන්සේගේ ප්‍රශ්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. උන්වහන්සේ දුස්සීල නැහැ. උන්වහන්සේ එහෙම ඉන්න ඕනේ කියලා මම එකක් අදාගෙන හිටියා. මම බලාපොරොත්තු මගේ ප්‍රශ්නය මගේ. ඒ විදිහට අපි සංසාරේ මීට කලින් කාවරි දුස්සීලයි කියලා, මේ අසත්පුරුසයි කියලා, දුර්වලයි කියලා අපි විවේචනය කරා නම්, අපාස කළා නම්, නිඳා කළා නම්, ඒ කිසිම කෙනෙක් වරදක් කරලා නැහැ. හැමෝටම සමාව දීලා ඔක්කොම මගේ වරද කියලා පච්චාතාප වෙලා ඒ වැරදි ටික තමන් පිළි අරගෙන නිවැරදි වෙන්න ඕනේ. ගෙවල් වල කට්ටියකින් සමහර කට්ටිය හොඳයි, සමහර කට්ටිය හොඳ නැහැ. එයා හරි කපටි, මෙයා කුවකයි, ඒ වගේ මොන මොන හරි ප්‍රශ්න තිබුණා. ඒ කට්ටියත් වරදක් කරලා නැහැ. ඒ කට්ටියත් බොහොම හොඳයි. මගේ තින අනවබෝධයට මගේ තින ඒ කෙලෙස් වලට දුර්වලකම මට හේම හිතිලා තියෙනවා. මගේ ප්‍රශ්නේ තියෙනයි මම රාතෙක් නෙමෙයිනේ. මටයි හේම හිතිලා තියෙන්නේ. ඒ අයත් බොහොම හොඳයි කියලා ඒ අයට සමාව දීලා පිරිසිදු කරලා නිදාස් කරලා වරද තමන් පිළිගන්නවා. මේ විදිහට ඒ සිත්වල අමනාපකම් තියෙනවා නම් ගැටීම් තිබුණා නම් සමහර අය පිළිබඳව අපහැදීම් තිබුණා නම් විරුද්ධකම් තිබුණා නම් පලිගැනීමේ හදාස් තිබුණා නම් ඒ සියලුම කට්ටියට සමාව දෙන්න ඕනේ. ඇයි? භාග්‍යතුන් වහන්සේගේ සරණ යන කෙනෙක් ඇතුලේ පලිගැනීමක් තියෙන්න බෑ. ජම්ම වෛරයක්, බද්ද වෛරයක්, ප්ලෑන් කර සැලසුම් කරපු වෛරයක් තියෙන්න බෑ. කවදරි හවුනොත් මම පලි ගන්නවා. ඒවත් තියෙන්නම එහෙම තිබුණොත් රාත් වෙන්නේ නෑ. මේ ගමන රාත් වෙන්න යන එකක් නේ. එන්න සියලුම දෙනාට සමාව දෙනවා. අකටයුතු කරපු කට්ටිය අකටයුතු කළේ නෑ. මම කරපු අකටයුතු නිසා මට එහෙම වුණා. මගේ අඩු. ඇයි මං මිනිසුන්ට අකටයුතු කළේ සංසාරේ? ඒ නිසා ඒ මනස අකටයුතු කළේ. ඒ මනස මගේ බාරිය පැහැරගත්තේ නෑ. මම අනුන්ගේ බාරියවල සංසාර අනන්ත පැහැරගත්තා. ඒ නිසා මගේ බාරිය පැහැරගත්තා. මට අකටයුතු කළා නෑ. මගේ අඩුව මම සංසාරේම කළේ නැත්තම් මට මෙහෙම වෙන්නේ නෑ. මම මිනිසුන්ගේ දේවල් ගත්තේ නැත්නම් මගේ දේවල් ගනීද? ගන්න නැනේ. ඒතර මම මිනිසුන්ගේ දේවල් ගත්තේ ඒ නිසා මිනිසුන්ගේ මගේ දේවල් ගත්තා. මම අනුන්ගේ දේවල් අත්පත් කරගත්තා ඒ නිසා මගේ දේවල් මේගොල්ලෝ අත්පත් කරගත්තා. ඒගොල්ලන්ගේ වරදක් නැහැ. ඔක්කොම මගේ වරදි, මගේ අඩුපාඩු, මගේ දුර්වලකම්. මේ විදිහට සියලුම කට්ටියට සමාව දීලා ඒ ඔක්කොම නිදාස් කරන්න ඕනේ. කිසිම අමනාපයක් තියෙන්න බෑ. මාන ජීවිතය තුළ යම් කිසි කෙනෙක් මුණ ගැවුනාම මාත්‍ය තනිපෙන් ඉන්නවද? මේ පලිගන් දීපු කෙනා පරම්පරා හතරක විතර වෛරක්කාරයෝ. ඒත් මාත්‍ය තනිපෙන් ඉන්නවද? මම බුදුන් සරණ ගියානේ. මාත්‍යටත් අපි ආශිර්වාද කරනවා. අපෙන් වරදක් වුණා නම් මාත්‍ය සමා වෙන්න අනවබෝධයෙන් ඒ කාලේ පොඩි පොඩි දුර්වලකම් නිසා එමු වුණානේ මාත්‍ය. එයාට නෝනේ මෙච්චර නීතමානීද? වරදක් පිළිගත්තනේ. හොඳට කතා කරා. එයා හරි හොඳ කෙනෙක්. මීට පස්සේ ආ සංසාරේ කවදා පලිගන්න අපේ පිටිපස්සෙන් එන්නේ නැහැ. දේවදත්තයේ කවට නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිසා සියලුම කට්ටියට සමාව දෙන්න. හොඳ කරපු කට්ටිය, නරක කරපු කට්ටිය, විවේචනය කරපු කට්ටිය, එලා දකපු කට්ටිය, විරුද්ධ කට්ටිය, පලිගත්තු කට්ටිය, පැහැරගත්තු කට්ටිය ඔක්කොමට සමාව දෙන්න ඕනේ. කරපටිය බඳිනකොට අලුතෙන් කුසෙන් බීවෙච්ච දරුවෙක් වාගේ ඉන්න ඕනේ. ඒ දරුවා එහෙම ඉන්නවද කියලා මම චෙක් කරන ඕරාවෙන්. දරු සෙනෙහස තියෙන්න බෑ. මුණුබුරාගේ සෙනෙහස තියෙන්න බෑ. ව්‍යාපාර පිළිබඳව හදාස් තියෙන්න බෑ. ඉඩකඩම්, ගෙවල්, දොරවල්, ඒ වත්කම් කිසිම දෙයක් ඔළුවේ තියෙන්න බෑ. අලුතිපදිච්ච දරුවා මොකවත් දන්නේ නැහැ. යාට අතුරු නැහැ, මිතුරු නැහැ. කවුද අඳුරන්නේ? බුදුහාමුදුරුව. කවුද එයා මේ අසුරු කරන්නේ? බුදුහාමුදුරුව. එයාගේ ඥාතිය? බුදුහාමුදුරුව. අම්මා තාත්තා? බුදුහාමුදුරුව. ඉන්නේ බුදුහාමුදුරන්ගේ ගෙදර සේනාසනේ. ඔක්කොමට උත්තරේ බුදුහාමුදුරුව. ඒ තරම් ලෝකයේ සියලු දේවල් එයාගෙන් අහිමි වෙන්න ඕනේ. එයාගේ අඹු වෙනවා. ඉතින් මේ මොනවද මේ දවස්වල දරුවෝ එම සලකන? එහෙම කතා කරන්නේ නැහැ. පින්වත් මෑණියනි, පැමිණිච්ච කාරණාව මොකද්ද? ඔබ වහන්සේ වැඳ ගන්න. තෙරුවන් සරණයි වැඳලා යන්න. එච්චරයි. පැවිද්දට කොයිද අඹු එකින්නේ? දරුවෙක් එන මේ ආන්දරණේ ප්‍රශ්නයක් තියෙනවා. නිවනට අදාළ නම් දරුව ඉදිරිපත් කරන්න. නිවනට අදාළ නැහැ. එහෙනම් පොලිසියට ගින් පැමිණිල්ල කරව. උත්තරේ සරලයි. නිවනට අදාළ නම් ඉදිරිපත් කරව. අදාළ නැහැ. ඒක නඩුවක්. පොලිසියට ගින් පැමිණිල්ල කරව. ඒ දරුකම් ඉවරයි. ඒව ඉවරයි. ආන්දරණයේ කිරියම්මා නැති වුණා. කාගේ කිරියම්මද? අපේ කිරියම්මා. එහෙනම් බොහොම දන කටයුතු කරන්න. අපි ආශිර්වාද කරනවා. ඇයි? මම මෝචරිය මිනි පුත්තේ නැගෙනෙද්ද නෑ. එච්චර දැඩි එකක් අපි කියන්නේ නෑ. නමුත් මේ මානසිකත්වය අපි තුල තියෙන්න ඕනේ. මම බුදුන් සරණ යන කෙනෙක්. ඥාති මිත්‍රාගෙන් බැඳීම් සියලු දේවල් මම කඩලා ඉන්නේ. මට දරුවෙක් නෑ, මට ගෙයක් නෑ, දොරක් නෑ. මම අන්ත අසරණච්ච යාචකෙක්. මම ඉල්ලාගෙන කන්නේ මට තියෙන එකම සරණ, එකම පීඨ තථාගතයන් වහන්සේ. මම උන්වහන්සේත් එක්ක මේ ගමන යන්නේ. බැඳීම් කොච්චර කැඩෙනවද එච්චරක් මට නිවන් නිරෝධේ. කොච්චර බැඳීම් නඩත්තු කරනවද එච්චරට සංසාරී ඉපදෙනවා යා. වරගන වැඩි. ඇයි? එයා බැඳීම් නඩත්තු කරනවා. නඩත්තු කරන නැවත නැවත ඉපදෙනවා. එතනම ඉපදෙනවා. ඉපදීම අවශ්‍ය නැත්තම් ඒ හැමෝටම සමාව දීලා, ඒ හැම දෙයක්ම අත්හැරලා නිදහස් වෙලා, සිත පිරිසිදු වෙලා, පොඩි දරුවෙක් වෙලා සසුන්ගත වෙනවා. ඒ අවවාද ටික පැහැදිලිද? දැන් ඉඳලා මේ මොහොතේ ඉඳලා කමඨාන වඩන ගමන් හැමෝටම සමාව දෙන්න. ඒ කිසිම කෙනෙක්ගේ අඩුවක් නැහැ. ඒගොල්ලෝ ගත්තේ නැහැ, මම ගත්තා. ඒ නිසා ඒගොල්ලෝ එක ගත්තේ. මගේ හඩුව නිසා එක උනේ. මගේ අකුසල නිසා උනේ. සංසාර මගේ දුර්වලකම් නිසා එක උනේ. ඔක්කොම වැරදි ටික මම බාරගත්තේ. ඔක්කොමට සමාව දුන්නා. හදවතින් සමාව දෙන්න. ආයි දැක්කාම ටිකක් රවණ ඒව බෑ. ගුරුවරයා දකින්නකොට කොහොමද ප්‍රියමනාප ඒ වගේම ප්‍රියමනාප තියෙන්න ඕනේ. කිසිම සත්‍යයක එහෙම අඩු කරලා වැඩි කරලා එහෙම එලා දකින්න ඔක්කොමට සමාව දෙනවා. එහෙම නිදාසෙන්නේ නැති සිතක් පැවිදි සිතක් කරන්න බෑ. ඒ වගේ පිරිසිදු සිතක් නැත්තම් එයව ශ්‍රමණ සිතක් කරන්න බෑ. ශ්‍රමණ සිත කියන්නේ ඒ වගේ සිතක්. එයාට අතුරු නෑ, මිතුරුත් නෑ, ඥාතිය කවුරුත්ම නෑ. එයාට ඉන්නේ දායකයෝ විතරයි. අම්මත් දායකාවක්, බිරියත් දායකාවක්, දරුවෝ දායකයෝ. එතන නෑකම් නෑ. එහෙම තියෙනවනේ එයා තාම මාන වෙලා නෑ. එයාට මානකම පීටලා නෑ. කරපටිය තාම බැඳිලා නෑ එයාට. අඩුවක් තියෙනවා. ලයිසන් නැති වාහනයක් වාගේ. ලයිසන් නැහැ. පාට දාන්න බෑ. ඒව හොඳට තේරුම් අරගෙන ඒ වගේ දුර්වලකම් අඩුපාඩු තියෙනවනේ ඔක්කොම නිවැරදි කරගෙන සිත මානකමට බුදුන් සරණ යන්න පිරිසිදුවට සකස් කරගන්න ඕනේ. ඒ මොනතේ ගමන සාර්ථකයි. තෙරුවන් සරණයි.